Our series this next 4 weeks is going to be titled Growing Towards Maturity. ඊළඟ සති හතර තුළ අපගේ තේමාව තමයි පරිණත භාවය කරා වර්ධනය වීම. Growing towards maturity. පරිණත භාවය කරා වර්ධනය වීම. You know, growing is so important in life. වර්ධනය වීම ඉතාමත්ම වැදගත් අපගේ ජීවිතේ. Everything that has life must grow. It is compulsory to grow. මේන් ජීවනය ඇති ඕනෑම දෙයක් අනිවාර්යෙන්ම වර්ධනය විය යුතුමයි. As you look around in life, අපි ජීවිතේ බැලුවහම වත්පිට. Whether it's human life, plant life, or animal life. මනුෂ්‍ය ජීවිතේ වෙන්න පුළුවන්, පැල වෙන්න පුළුවන්, නැත්නම් සත්තුන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්. There is a process of growth. වර්ධනය වීමේ යම් ක්‍රියාදාමයක් And in the same way, in the spiritual life, ඒ ආකාරයෙන්ම ආත්මික ජීවිතේ, there is a process, a definite process of growth. නිසකවම යම් ක්‍රියාදාමයක් තිබෙනවා වර්ධනය වීම පිළිබඳව. Many people have not understood this. බොහෝ අය මේ දේ තේරුම් අරගෙන නැහැ. Because they have not understood this, ඔවුන් මේ දේ තේරුම් අරගෙන නැති නිසා, they have remained weak, ඔවුන් helpless and struggling. In their Christian life. ඔවුන් දුර්වල වෙලා පොරබදමින් කිතුණු ජීවිතේ ඔවුන් දුර්වල ජීවිතයක් ගත කරනවා. And many Christians live like just the people in the world. බොහෝ කිතුණුන් ලෝකේ අය වගේ ජීවත් වෙනවා. But we are supposed to live beyond this world, having dominion over this world. Hallelujah. Hallelujah. නමුත් අපි ජීවත් විය යුත්තේ මේ ලෝකයේ අධිපතිකම් කරමින්. The Lord Jesus said, "You are not of this world." යේසුස් වහන්සේ කිව්වා ඔබ මේ ලෝකයට අයිති නැහැ. Although we live physically in this world, අපි භෞතික ලෙස මේ ලෝකයේ ජීවත් වුණා. We do not belong to this world. අපි මේ ලෝකයට අයිති නැහැ. Hallelujah. Hallelujah. But if you don't grow as a child of God, යේසුස් වහන්සේගේ දරුවෙකු හැටියට ඔබ වර්ධනය වුණේ නැත්නම්, you find yourself struggling and being overwhelmed by the powers and the forces of this world. ඔබට දැනේ ඔබ ලෝකේ පොරබදමින් මේ ලෝකයේ ඒ බලපෑම් වලට ලක් වෙලා ජීවත් වෙනවා. And you will also, you know, think and you will ask yourself, why is this happening? After all, I am a child of God. ඔබ ඒ ආකාරයෙන්ම කල්පනා කරාවි ඇයි මේ අයහපත් දේ මට වෙන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් නේ කියලා. Even you will question God and say, you know what, does God not love me anymore? ඔබ දෙවියන් වහන්සේවත් ප්‍රශ්න කළා හවි ඇයි දෙවියන් වහන්සේ මට තව දුරටත් ප්‍රේම කරන්නේ නැද්ද? And if this process continues, you will give up. මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම දිගින් දිගටම සිදු වුණොත් ඔබ අත්හරින්නත් පුළුවන් දෙවියන් වහන්සේ. So there are many Christians today who do not even go to church on Sunday. බොහෝ කිතුණුවන් ඉන්නවා අපි දන්නවා ඉරිද දවසේවත් ඔවුන් සභාවට යන්නේ නැහැ. Hallelujah. But God has called us for something more glorious. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ වඩා මහිමාන්විත දෙයක් උදෙසා. The Bible says my people are destroyed because of the lack of knowledge. බයිබලයේ කියනවා මාගේ සෙනඟ විනාශ වන්නේ දැනුම මදිකම නිසායි. It doesn't say my people are destroyed because of the devil. යක්ෂයා නිසා මාගේ සෙනඟ විනාශ වෙනවා කියලා කියන්නේ නැහැ. It doesn't say because they do not pray enough. ඔවුන් යාඥා කරන මදි නිසා විනාශ වෙනවා කියලා කිව්වේ නැහැ. But because of the lack of knowledge and understanding. දැනුම තේරුම් ගැනීම මදි නිසා මනුෂ්‍යයා විනාශ වෙනවා කියලා කියන්නේ. And what is this knowledge the Bible is speaking about? බයිබලයේ මේ කතා කරන දැනුම කුමක්ද? It is the knowledge from God. දෙවියන් වහන්සේ පිළිබඳ දැන ගැනීමයි. It is the highest knowledge that you can receive. It is the knowledge that will make you an absolute victor in life. ඔබට ලබන්න පුළුවන් උතුම්ම ඉහළම දැනුමයි මේ දැනුම දේව වචනය පිළිබඳව මේ වචනය කරන කොටගෙන ඔබව ජීවිතයේ අතිශයින් ශූරය කරන්නට පුළුවන්. But many people think it's not important and they neglect the knowledge that comes from God. නමුත් බොහෝ දෙනා හිතනවා මේ දැනුම ඔවුන්ට අවශ්‍ය නැහැ කියලා ඔවුන් අතපසු කරනවා දේව වචනය දැන ගැනීම. And they after other kinds of knowledge, the knowledge that comes from the world. ලෝකෙන් පැමිණෙන දැනුව පිටිපස්සේ ඔවුන් ලුහු බඳිනවා. But there comes a time in their life. නමුත් ජීවිතේ යම් කාලයක් පැමිණෙනවා ඔවුන් ජීවිතේ. They realize that the knowledge that they went after is not able to help them. ඔවුන් ඒ ලුහු බැද්ද ඒ ලෝකයේ දැනුමට බැහැ ඔවුන්ට උපකාර කරන්න කියලා යම් අවස්ථාවක ඔවුන් තේරුම් ගන්න යනවා. Hallelujah. Hallelujah. That is why it's so important to receive knowledge that comes from above. ඒක තමයි ඉතා වැදගත් වන්නේ ඒ ඉහලින් පැමිණෙන දැනුම ලබා ගැනීම. So in this series growing towards maturity. ඒ පරිණතභාවයේ උදෙසා වර්ධනය වීම මේ තේමාව යටතේ. We are going to instruct you what it means to grow, what it means to be a mature child of God. අපි ඔබට උපදේශ දෙන්න යනවා දෙවියන් වහන්සේගේ පරිණත දරුවෙකු වීම කියන එකෙන් අර්ථවත් වන්නේ කුමක්ද? You know, some of you have heard some of these things. Many of you have never heard this, but we are going to share. මේ අපි බෙදා ගන්න යන දේ අහලවත් නැහැ. සමහර අය පොඩ්ඩක් අහලා ඇති. Just because you have heard once, don't assume that you know everything. ඔබ මේ දේ එකපාරක් අහපු පමණින් ඔබ නිගමනයකට එන්න එපා ඔබ සියල්ල දන්නවා කියලා. Hallelujah. You must never be too familiar with the word of God. දේ වචනය ඔබ සාමාන්‍ය දෙයක් හැටියට සලකන්න එපා. There's always something new and fresh the Lord wants to reveal to us by his Holy Spirit. සුදාත්මයන්න් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත නිරන්තරයෙන්ම දේව වචනයේ කාරණා අපට එළිදරව් කිරීමයි. So we grow and we never stop growing in this Christian life. අපි වර්ධනය වෙනවා අපගේ වර්ධනය වීම කවදාකවත් නැවතෙන්නේ නැහැ අපගේ කිතුණු ගමන තුල. Hallelujah. Hallelujah. So I believe the Holy Spirit will through these teachings will give you some excitement or hunger to grow. ශ්‍රද්ධාත්මයන් වහන්සේ මේ ඉගැන්වීම් තුලින් ඔබට පිපාසයක් එළිදරව් වීමක් දේවි වර්ධනය උදෙසා. It doesn't matter how long you've been a Christian. ඔබ කිතුණු how long you are in your age in your natural age. ඔබ කිතුණු එක් වෙලා කොපමණ කල් වුණත් ඔබගේ වයස කොච්චර වුණත් ඒක කමක් නැහැ. We all have to grow. අපි සියලු දෙනා වර්ධනය විය යුතුයි. Tell the next person we have to grow. එහා පැත්තින් එක්කෙනාට කියන්න මම වර්ධනය විය යුතුයි. Pastor is saying growth is compulsory. Pastor කියනවා වර්ධනය වීම අනිවාර්යයි. So that must be true. ඒ කියන්නේ සත්‍ය විය යුතුයි. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේට. Are you happy this morning? ඔබ සතුටෙන්ද සිටින්නේ සබාව මේ උදෑසන? Hallelujah. You know we can be happy all the time. අපිට නිරන්තරයෙන්ම සතුටින් සිටින්න පුළුවන්. Because our Father in heaven has promised never to leave us nor forsake us. මන්න අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ අපිට පොරොන්දු වෙලා තිබෙනවා කවදාකවත් අපිව අත්නහරින්නට. Whatever we go through. අපි කොමක් තුලින් ගියත් at the end we will be victors. අවසානයේ අපි ජයග්‍රාහකයි. Hallelujah. Hallelujah. So put your best smile all the time. ඒක නිසා ඔබ හොඳම හිනාව දෙන්න. Hallelujah. නිරන්තරයෙන්. Praise the Lord. Okay, we're going to look at some scriptures. Bible pada kipayak balanne yana. Now, the first scripture I want to look at is 1 John chapter 3 verses 1 and 2. Eka Yohan 3 wena parichchede palawana saha dewana pada desa balamu. It says, behold what manner of love the Father has bestowed on us that we should be called children of God. Therefore, the world does not know us because it did not know him. අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙඹදු ප්‍රේමයක් අපට දී වදාළසේකයි බලාපල්ලා අපි එබදු වූමය මේ නිසා ලෝකයා උන් වහන්සේව නෑදින්න බැවින් අපද අඳුරන්නේ නැත. Beautiful. It says behold, it says look. You know, look with your eyes of your spirit. And see what manner, you know, in what manner the Father has bestowed his love on us. ඔබගේ ආත්මික ඇස් ඇරලා ඔබ බලන්න මොන වගේ ප්‍රේමයක් අපගේ පියාණන් වහන්සේ අපට දීලා තිබෙනවද කියලා. We have a heavenly Father who has lavished his love upon us. අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය අපට වගුරුවලා තිබෙනවා. Maybe you are somebody who never knew the love of your father, your earthly father. ඔබ යම් කෙනෙක් වෙන්න පුළුවන් ඔබ ඔබගේ භෞතික පියාගේ ප්‍රේමය කවදාකවත් භුක්ති විඳලා නැහැ. But I want you to know that your heavenly father has lavished his love on you. Hallelujah. He loves you so much. මම කැමති ඔබ දැනගන්නට අද දවසේ ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ ඉතාමත් ඔබට ගොඩක් ප්‍රේම කරන බව. And that we should be called his children because of his love. now he has called us his own children. Hallelujah. උන්වහන්සේගේම දරුවෝ යයි අපට නම් කරලා තිබෙනවා. There's something special, something unique when you love your own children. යම් විශේෂත්වයක් තිබෙනවා ඔබ ඔබගේම දරුවන්ට ප්‍රේම කරන විට. Here it says he has called us his own children. His own children. මේ ස්ථානයේ කියනවා උන්වහන්සේ අපිව කැඳවලා තිබෙනවා අපිට ප්‍රකාශ කරනවා උන්වහන්සේගේම දරුවන් කියලා. Hallelujah. Verse 2. දෙවන පදයේ Beloved, now we are children of God. ප්‍රේමවන්තයනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. Now we are God's children. දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. It doesn't say later on. පස්සේ කාලෙක කියලා කියන්නේ. It doesn't say when you go to heaven. අපි ස්වර්ගස්ත වුණහම කියලා කියන්නේ නැහැ. It says now we are God's children of God. දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවන්. Say now I am a child of God. ඔබ කියන්නේ දැන් මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. Hallelujah. Hallelujah. Now I am a child of God. දැන් මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. Hallelujah. Hallelujah. And it has not yet been revealed what we shall be, but we know that when he is revealed, we shall be like him. For we shall see him as he is. Amen. අපි කොයි ආකාර අය වන්නෙමු දැයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. Hallelujah. Hallelujah. So you are a child of God. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. You are born of God. ඔබ දෙවියන් වහන්සේගෙන් උපත ලත් කෙනෙක්. Now the word used there for children එතන දරුවන් කියන එකට පාවිච්චි කරන වචනේ තමයි In the Greek language is a word called technon. ඒ ග්‍රීක භාෂාවේ ඒ දරුවෝ කියන වචනයට පාවිච්චි කරන්නේ technon කියන වචනේ. The word technon, everyone say technon. හැමෝම කියමු technon. T E K N O N technon. Technon. Now in the Bible, in the English Bible and the Sinhala Bible, ඉංග්‍රීසි සිංහල බයිබල් වල When it refers to child, children, son, sons, daruo putrayo kiyala kiyenakota, you know, sometimes it is used just one word. Eka vachanekin thamai pavichchi wenne. But when you go to the original Greek language, arambaka Greek bhashawata giyahama, there are different words used for the same meaning that we get in the English Bible. ඉංග්‍රීසි බයිබලයේ එක අර්ථයක් උදෙසා විවිධ වචන භාවිත කරලා තිබෙනවා. So when you say technon, the meaning of that word technon means offspring. ඒ technon කියන වචනේ අර්ථය තමයි ජාතක. That means born of. දෙවියන් වහන්සේගෙන් උපත ලත්. Just like we are born of our mother and father. අපගේ දෙමව්පියන්ගෙන් අපි උපත ලත් ආකාරයටම we are born of God. අපි දෙවියන් වහන්සේගෙන් උපත ලත් අය. That means we carry the genes of God. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ජාන රැගෙන යන අය. Hallelujah. Hallelujah. You see if you look at animals give birth to animals. සත්තුන්ට උපත දෙනවා වගේම plants give birth to plants. ඒ වගේම පැලටි වලට උපත දෙනවා වගේම human beings give birth to human beings. මනුෂ්‍යයන් මනුෂ්‍යයන්ට ජීවනය දෙනවා වගේම God gives birth to the God kind. Hallelujah. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගණයට අයිති ආයට උපත දෙනවා. Hallelujah. Hallelujah. When you were born to this world, ඔබ මේ ලෝකයට උපත ලත් විට your parents received you as their own. ඔබගේ දෙමාපියන් ඔවුන්ගේම ආකාරයට ඔබව ලැබුවා. And they named you. They gave you a name. ඔබට නම් දුන්නා. And they called you by that name. ඒ නමෙන් ඔබට කතා කරා. They counted you as very special. ඔබට ඉතාමත්ම ඔබ විශේෂ හැටියට ඔවුන් ගණන් කරා. And you belong to them from that very first day. ඒ පළවෙනි දවසේ ඉඳලා ඔබ ඔවුන්ට අයිති දෙමාපියන්ට අයිති. Now in the same way. ඒ ආකාරයටම when you were born again. ඔබ නැවත උත්පාදනය වූ විට you were born of God. Hallelujah. දෙවියන් වහන්සේගෙන් උපත ලැබුවා. You were born of God. You are the offspring of God. දෙවියන් වහන්සේගේ උපත ලත් අය. උන්වහන්සේ ජාතකයි. Hallelujah. Hallelujah. He has named you. He has called you. And you belong to him now. Unwahanse obata kandawala thibena unwahanseta oba aiti. If you look at the gospel of John chapter 1 verse 12. Api baluwa Yohan pothe palawana parichchede 12 පදයට. It is more explained there. වඩා විග්‍රහ කරලා තිබෙනවා එතන. It says, but he came, we'll read from verse 11, he came to his own and his own did not receive him. This is about Jesus. But as many as received him, to them he gave the right to become the technon of God, to those who believe in his name. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක ස්වකීය උන්වහන්සේ පිළි නොගත්තෝය. එනම් නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ ටෙක්නොන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. Did you see that? ඔබේ දේ දැක්කද? So when you received Jesus, ඔබ යේසුස් වහන්සේව පිළිගත්තාම you received a new birth. ඔබ අලුත් ජීවිතයක් ලැබුවා. And in that new birth, ඒ අලුත් ජීවනය තුල you became a child of God. ඔබ දෙවියන් වහන්සේගේම දරුවෙකු බවට පත් වුණා. You became the offspring of God. උන්වහන්සේ ජාතක වුණා. Hallelujah. This is very powerful. මේ ඉතාමත්ම බලවත්. Hallelujah. Hallelujah. You cease to be the child of your father and mother. ඔබගේ පියා මවගේ දරුවා වීම ඔබ නතර වුණා. Of course in the flesh your parents will not change. ඔබ භෞතික ලෙස ඔබගේ දෙමාපියන් වෙනස් වෙන්නේ නැහැ තමයි. But now God is your father. නමුත් දැන් දෙවියන් වහන්සේ තමයි ඔබගේ පියා. You have been born again into a new kind. අලුත් ඝණයකට ඔබ නැවත උත්පාදනය වුණා. Hallelujah. Hallelujah. Verse 13. 13 වෙනි පදේ Who was born not of blood, nor the will of the flesh, nor of the will of man, but of God. ඔහු ස්වභාවිකව පෙළපතින්වත් මනුෂ්‍ය තීරණයෙන් හෝ ස්වාමි පුරුෂයාගේ කැමැත්තකින්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. Hallelujah. Hallelujah. You were born of God. ඔබ දෙවියන් වහන්සේගෙන් උපත ලැබුවා. Hallelujah. Hallelujah. This is so powerful. මේ ඉතාමත්ම බලවත්. You were born naturally from your parents. ඔබ ස්වභාවිකව ඔබගේ දෙමාපියන්ට උපත ලැබුවා. But when you were born again. නමුත් ඔබ නැවත උත්පාදනය වුණාම. When you were born of the spirit. ආත්මයෙන් ඔබ නැවත උත්පාදනය වුණාම. You were born of God. ඔබ දෙවියන් වහන්සේගෙන් උපත ලැබුවා. That's why you are the God kind now. ඒකයි ඔබ දැන් දෙවියන් වහන්සේගේ ඝණයටයි. Now your origin is from God. දැන් ඔබගේ ආරම්භය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. Hallelujah. Hallelujah. Your origin is no longer human. ඔබගේ ආරම්භය තව දුරටත් මනුෂ්‍ය නෙවෙයි. You are now born of God. ඔබ දැන් දෙවියන් වහන්සේගෙන් උපත ලත් කෙනෙක්. Now you have the life of God in you. දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුලයි. The life of God is in you. දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුලයි. Hallelujah. Say the life of God is in me. ඔබ කියන්න දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. Hallelujah. You are no longer of human origin. ඔබ තව දුරටත් ඒ මිනිසයන්ගෙන් පැමිණෙන්නෙක් නෙවෙයි. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Now this is a big revelation. මෙය ඉතා විශාල දෙයක්. You have to receive it into your spirit. ඔබගේ ආත්මයට ඔබ මේ දේ ලබා ගන්න. Because that's what the word says. මේක තමයි දේව වචනේ සඳහන් වෙන්නේ. It says not the will of man but of God. මනුෂ්‍යයාගේ කැමැත්තෙන් නෙවෙයි නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්. You were born of the will of God. දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් උපත ලත් කෙනෙක් ඔබ. You are the technon of God now. ඔබ දෙවියන් වහන්සේගේ technon. You are the offspring of God. දෙවියන් වහන්සේ ජාතකයි ඔබ. Hallelujah. Hallelujah. In 1 Peter chapter 1 verse 23. 1 පේතෘස් 1:23 වෙන පදේ සඳහන් වෙනවා. 1 Peter 1:23. 1 පේතෘස් 1:23. You know, today we are having Sinhala and English both. Sinhala to help you to read the Bible. Sinhala English දෙකම තිබෙනවා screen එකේ ඔබට ලෙහසියෙන් බයිබලේ කියවන්න පුළුවන්. But I have a little disadvantage because the Sinhala is NIV, isn't it? English is NIV. No, KJV. NKJV. Okay, NKJV is fine. Right. 1:23. Look at this now. This is a very powerful scripture. ඉතා බලවත් බයිබල් පදයක්. Having been born again, how many of you are born again? කී දෙනෙක් නැවත උත්පාදනය වෙලා තිබෙනවද? Having been born again not of corruptible seed, but incorruptible through the word of God which lives and abides forever. මක්නිසාද නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොබ දෙවියන් වහන්සේගේ ජීවමානව පවතිනා වූ වචනය කරන කොටගෙන කුණු නොවෙන්නා වූ බීජවලින් නැවත උත්පාදනය කරනු ලැබුවහුය. Hallelujah. Hallelujah. You were born to this world with the seed of your father and mother. ඔබ මේ ලෝකයට උපත ලැබුවේ ඔබගේ දෙමව්පියන්ගේ ඒ බීජයෙන්. Of human origin. ඒ මනුෂ්‍ය ආරම්භයෙන්. And that was corruptible seed. ඒ කුණු වෙන්නා වූ බීජයෙන්. You know, that's why we see the human race is subject to corruption. ඒකයි මනුෂ්‍ය වර්ගයා ඒ දූෂණය කරා යොමු වෙන්නේ. කුණු වීම සුළු. කුණු වීම. Yeah, that's why we get human beings get sick. Oh. Human beings are power, they have poverty, they have all kinds of struggles. ඔවුන් විවිධ වූ මනුෂ්‍ය වර්ගයා විවිධ වූ පොරබැදීම් තුලින් යනවා. රෝගය වෙන්න පුළුවන්, හිඟතාවය වෙන්න පුළුවන්. If you look in the world today, most people are poor. ලෝකයේ දැස බැලුවොත් බොහෝ අය. Most people are unsuccessful in life. බොහෝ අය අසාර්ථකයි, දුකීව, පොරබැදීම් තුලින් ජීවත් වෙනවා. Many people are sick. බොහෝ අය රෝගීව සිටිනවා. Why is that? Because it is the seed that came from Adam. ඒ ආදම්ගෙන් පැමිණිච්ච බීජය නිසා. But here when you were born again, you were not born of the corruptible seed but the incorruptible, which is the word of God. නමුත් ඔබ නැවත උපාදනය වුණාට පස්සේ ඔබ ඒ කුණු වෙන්නා වූ බීජයෙන් නොවේ, කුණු නොවෙන්නා වූ බීජයෙන් උපත ලැබුවයි කියන්නේ. You are born of the word of God, the seed of God. Hallelujah. දෙවියන් වහන්සේගේ වචනය නැමැති බීජයෙන් ඔබ උපත ලැබුවා. Hallelujah. Hallelujah. The sperm of God. දෙවියන් වහන්සේගේ ඒ බීජයෙන්. And that was the same way that Jesus was born. Jesus වහන්සේ උපත ලැබුවේ ආකාරයෙන්මයි. You know, Jesus was born as another Jesus වහන්සේ උපත ලැබුවේ as a virgin called Mary received the word of God. ඒ කන්‍යාව, මරියා නමැති කන්‍යාව දේව වචනය ලැබීම තුලින්. As she received the word of God, she conceived through the word of God. ඇය දේව වචනය ලැබපු අතර වචනය කරන කොටගෙන ඇය ගත්තා. Through the power of the Holy Ghost. සුදාත්මයන් වහන්සේගේ බලය තුලින්. Hallelujah. Hallelujah. So when somebody is born again, යම් කෙනෙක් නැවත උත්පාදනය වුණහම, he is born the same way. ඒ ආකාරයෙන් තමයි ඔවුන් උපත ලබන්නේ. When he hears the gospel, සුභාරංචිය ඇසුවහම, which is the word of God. ඒ දේව වචනය and he receives that word ඒ වචනේ ඔවුන් පිළිගත්තහම when he believes that word ඒ වචනේ ඔවුන් විශ්වාස කරහම that word becomes the incorruptible seed ඒ වචනය ඔවුන් තුල පවතින කුණු නොවෙන්නා වූ බීජය බවට පත්වෙනවා. The Holy Spirit is the one who makes that person born again. සුදාත්මයන් වහන්සේ තමයි එම පුද්ගලයාව නැවත උත්පාදනය කරන්නේ. Hallelujah. Hallelujah. So that seed is remaining in you now. ඒ බීජය ඔබ තුලයි දැන්. Hallelujah. Hallelujah. This is powerful. මේ තාමත්ම බලවත්. You were not born again because you heard a message, a religious message. ආල්කමික පණිවිඩයක් ඔබ අසපු නිසා ඔබ නැවත උත්පාදනය වුණා නෙවෙයි. Christianity is not another religion. කිතුනකම කියන්නේ තවත් ආගමක් නෙවෙයි. You know, religion is something that we inherit when we are born to this world. මේ ලෝකයට අපි උපත ලැබුවහම අපි ලබන උරුමයක් තමයි ආගම කියලා කියන්නේ. We never chose our religion. We were born with it. අපි තෝරාගත්තේ නැහැ අපගේ ආගම. අපි උපත ලැබුවා ඒ සමග. And religion cannot change us. ආගමට බෑ අපිව වෙනස් කරන්න. No religion has changed any man. කිසිම ආගමක් කිසිම මිනිසෙක්ව වෙනස් කළා නැහැ. Religion keeps you just the way you are. ආගම ඔබ සිටින ආකාරයටම ඔබව තබනවා. Hallelujah. But without religion men will behave like animals. So thank God for religion. නමුත් ආගම නැත්තම් මනුෂ්‍යයා සත්තු වගේ හැසිරෙන්න පුළුවන්. ඒක නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා ආගම නිසා. But Christianity is the very life of God in a human vessel. නමුත් කිතුණු කම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේම ජීවනය මනුෂ්‍ය භාජනයක් තුල තිබීමයි. A Christian has to be born again. That's why Jesus told Nicodemus, you must be born again. කිතුණුවෙක් නැවත උත්පාදනය වෙන්න අවශ්‍යමයි. ඒක තමයි යේසුස් වහන්සේ නිකොදිමොස්ට කිව්වේ ඔබ නැවත උත්පාදනය විය යුතුමයි කියලා. So as he receives the word, the seed of God comes into that person's life. ඒ වචනේ අපි පිළිගත්තාම දෙවියන් වහන්සේගේ බීජය He is born again. තුලට පැමිණෙනවා. ඔහු නැවත උත්පාදනය වෙනවා. In 1 John 3 verse 9 and 10. 1 යොහාන් 3:9-10. Let's look at that. whoever is born of God does not sin, for his seed remains in him, and he cannot sin, because he has been born of God. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් කරන්නේ නැත. මක් නිසාද ඔහු තුල උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව් කරන්නට ඔහුට නොපුළුවන. This is a very powerful scripture. ඉතාමත්ම බලවත් දේව වචනය. Many people say how can this be? බොහෝ අය කියනවා මේක කොහොමද වෙන්නේ? But if you have understood what I have been teaching this morning. මේ උදෑසන මම උගන්වපු දේ ඔබ තේරුම් ගත්තා නම්. You will understand what this scripture says. මේ බයිබල් පදයෙන් කියන දේ ඔබ තේරුම් ගන්න. Because it says you will be born of God. Whoever is born of, who is born of God here? කී දෙනෙක් දෙවියන් වහන්සේගෙන් උපත ලබා ඇද්ද මේ උදේ If you are born of God you he does not sin for the seed remains in him යම් කෙනෙක් දෙවියන් වහන්සේගෙන් උපත ලබා ඇද්ද ඒ බීජය ඔහු තුල රැඳී ඇත The seed of God is in you දෙවියන් වහන්සේගේ බීජය ඔබ තුලයි Does God sin දෙවියන් වහන්සේ පව් කරනවද Does God get sick දෙවියන් වහන්සේ රෝගී වෙනවද Is God broke දෙවියන් වහන්සේ බංකොලොත් වෙනවද? No. නැහැ. But the same seed එම බීජයම is in you now. ඔබ තුලයි දැන්. In me now. මා තුලයි දැන්. That is why we cannot sin. ඒකයි අපට පව් කරන්නට බැරි. But does Christians sin? නමුත් කිතුණුවන් පව් කරනවද? Yes, of course Christians sin. ඔව්, කිතුණුවන් පව් කරනවා තමයි. Because they have not received this revelation. මන්ද මේලි දරවීම වුන් ලබල නැති නිසා. The day you receive this revelation. මේලි දරවීම ඔබ ලබපු දවසේ. You don't have to sin. ඔබට පව් කරන්නට අවශ්‍ය නැහැ. But sin is still a choice that you make. ඒ පාපය ඔබට තෝරා ගැනීමක්. In everything in life it is a choice. ජීවිතයේ සෑම කාරණාවක් තුළම අපි තෝරා ගැනීමක් කළ යුතුයි. But you don't have to sin. ඔබට පව් කරන්නට අවශ්‍ය නැහැ. You don't have to be sick. ඔබට රෝගී වෙන්නට අවශ්‍ය නැහැ. You don't have to be poor. දුගී වෙන්නට අවශ්‍ය නැහැ. Because his seed remains in you. Amen. වහන්සේගේ බීජය ඔබ තුල නිසා. Hallelujah. Hallelujah. You are a technon of God. ඔබ දෙවියන් වහන්සේගේ technon. In this the children of God and the children of the devil are manifested. මේ දෙවියන් වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශ වේ. So there are children of God and children of the devil also. දෙවියන් වහන්සේගේ දරුවන් ඉන්නවා ඒ වගේම යක්ෂයාගේ දරුවෝත් ඉන්නවා. Not everyone is a child of God. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක් නෙවෙයි. Some people say after all everybody is a child of God. සමහර අය කියනවා දෙවියන් වහන්සේගේ දරුවෙකු තමයි හැම කෙනෙක්ම. In one way yes because everyone was born to this world to the will of God. ඔව් එකතකින් ඒක ඇත්ත දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් තමයි මේ ලෝකයට හැම කෙනෙක්ම උපත ලැබුවේ. But you have to be born again to be the technon of God. නමුත් ඔබ නැවත උපාදනය විය යුතුයි දෙවියන් වහන්සේගේ technon වෙන්න නම්. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. In John 8:32 යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ Are you with me this morning? ඔබ මා සමගද මේ උදෑසන? Everyone is listening very carefully. හැමෝම හොඳින් සවන් දෙනවා. I want to welcome all those who are upstairs and also on live broad live streaming. And I like to know who is watching. You know, if you can send a note, we like to greet you as well. So John 8:32 යොහාන් 8:32 It says And you shall know the truth and the truth shall make you free. Nubala sabava danagannawa atha sabavada nubala nidahas karanneya. Hallelujah. Hallelujah. You know I said religion is what we receive from our parents. Mama kiwa aagama api apage demaupiyan gen labana deyak. But truth is a revelation that we must find out. Namuth satyathawaya api soya gathayutui. Hallelujah. Hallelujah. Just because your parents were poor ඔබගේ දෙමාපියන් දුගී වච්ච පමණින් It's not necessary that you should live a life of poverty. ඔබ දුගී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නැහැ. You must find out how you can be better than your parents. ඔබ සොයා ගත යුතුයි ඔබගේ දෙමාපියන්ට වඩා ඉහළ ජීවිතයක් ඔබ කෙසේද ගත කරන්නේ. So there is the truth. සත්‍යතාවය තිබෙනවා. and the truth is that there is only one God. Hallelujah. E satya tamai eka devi kenek sitina bawa. And he sent his son Jesus Christ to die for you. Unwahansege putra Jesus Christus wahanse ewwa me loketa oba wenuen marana pirisa. He paid the penalty, the price that you had to pay. Oba geviya yutu milaya unwahanse gewanu labuwa. So that you don't have to pay. Hallelujah. Obata e milaya gewanna wenne nathi manapirisa. He took your punishment upon his body. Obage danduwama unwahanse pita unwahanse usula gatta. So that you don't need to receive punishment anymore. Evita oba thavadurutath danduwam labiyutu neha. Hallelujah. Hallelujah. It is because of the Father's love that Jesus came for you. Piyanan wahansege premaya karana kota gena Yesus wahanse oba wetata aave. He came for the whole world. He came for the world of sinners. E me mulu lokema paukaryange lokaya udessa yun wahanse paminiye. He did not come for Christians. Kitunwan udessa pamanak neve Yesus wahanse. God so loved the world that he gave his son. Devyan wahanse me lokayata etaram prema kara unwahansege ekajataka putraya dena taram. But religion will keep you in the same place. Agama obawa ekama tana thabavi. Even the Christian religion, so called Christian religion. Kitunu agama pawa. There is no life in religion. Agama tula kisima jeevanayak neha. You worship man made things. Manushya hadapu nirmanaya karapu deval walta roopa namaskarayak karanne. And you do worship dead things. Maraniya deval udessai namaskara karanne. And dead works. E wagema maraniya kriyavan. It will keep you blind. E oba andava thabavi. Hallelujah. Hallelujah. But the Bible says the gospel is the power of God unto salvation. Namuth Bible ekena subaranchya deviyan wahansege balayai galawima udessa. Unto all those who believe. Vishwasa karana siyallantama. You have to believe. Oba vishwasa kaliyutui adahiyutui. You have to be humble to believe. Oba yatahat viya yutui vishwasa karannata. You know, many people miss out because they are not humble enough to believe. බොහෝ අයට අතපසු වෙනවා මේ දේ ඔවුන් යටහත් නැති නිසා අදහන්නට. People think their good works will help them to get somewhere. මිනිස්යා හිතන ඔවුන්ගේ යහපත් ක්‍රියා කරන කොටගෙන ඔවුන්ට යම් ස්ථානයකට යන්න පුළුවන් කියලා. But this salvation is not by works, it's by the grace of God. නමුත් ගැලවීම අපි ලබන්නේ ක්‍රියාව කරන කොටගෙන නෙවෙයි, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන පමණයි. The grace of God is a gift of God. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ දීමනාවයි. We cannot earn it with our good works. අපගේ යහපත් ක්‍රියා වලින් අපට ඒක උපයා ගන්නට බැහැ. It has to be received by faith. අපි අදහිල්ලෙන් ඒ දේ ලබා ගත යුතුයි. In Ephesians chapter 2 verse 8. Ephesians පොතේ දෙවන පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා. Ephesians chapter 2 verse 8. Ephesians 2:8. It says, "For by grace you have been saved through faith." And that not of yourself, it is a gift of God. Amen. Mak nisada adahilla karuna kotagena e anugrahayen nubala galave sitinna huya e nubala genma nova deviyan wahansege deemanavai. Hallelujah. It is the grace of God. E deviyan wahansege anugrahaya. We don't have to pay for it. Api eta gewanna awashya neha. Hallelujah. Hallelujah. You know, many of the precious things in this world is free. මේ ලෝකයේ තිබෙන වටිනා දේවල් නොමිලේ. Have you noticed that? ඔබ ඒ දන්නවද? The air that you breathe. අපි ගන්න හුස්ම. You know, so many things, you know, just think they are free. ඒ අපිට නොමිලේ ලැබිලා තිබෙන්නේ. Because our God is a gracious God. Now, මොන්ද අපගේ දෙවියන් වහන්සේ අනුග්‍රහයේ දෙවි කෙනෙක් නිසා. And this gift of salvation is a free gift. Hallelujah. යාලු වීමේ දීමනාව අපිට නොමිලේ දීලා තිබෙනවා. Yet Philip people don't want to receive it. නමුත් මිනිස්යය දෙ ලැබන්නට කැමති නැහැ. Why is that? Because of pride. ඒ ඇයි ඒ ආඩම්බර උණුකු කම නිසා. It is not of works lest any man should boast. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. Not, you know, people want to boast that I am doing this, I am so good, you know, that's why I am a good man. හැමෝම කියන්න කැමති මම මේක කරනවා මම යහපත් දේවල් කරනවා ඒක නිසා මම යහපත් කෙනෙක්. But when you receive salvation. නමුත් ගැලවීම ලැබුවහම. You cannot boast. අපට පාරට්ටු කරගන්නට බෑ. Hallelujah. Hallelujah. You can only boast on who, how good he is. දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන පමණයි අපට පාරට්ටු කරන්නට පුළුවන්. Hallelujah. Amen. All the wonderful things he's doing in your life. උන්වහන්සේ අපගේ ජීවිතයේ කරන සියලු යහපත් ක්‍රියාවන්. Hallelujah. Hallelujah. So even when you receive salvation, you must have knowledge. ඔබ ගැලවීම ලැබුවට පස්සේ අපි දැනුම ලබා ගත යුතුයි. You know, you might be coming to our church. You come from a different religious background. Venama agamaka pasubimakin oba apage sabhavata enawa wenna puluwan. And God blesses you. Many of you are healed. Many of you are set free. Boho aya suwe labenawa oba nidahasa labenawa. From bondages. Bandana walin. And then after that you don't know why this is happening. ඊට පස්සේ ඔබට එන අභියෝග ඔබ දන්නේ නැහැ ඇයි මෙසේ වෙන්නේ කියලා. So you think there is something good happening here. ඔබ හිතනවා මෙතන යම් යහපත් දෙයක් සිද්ධ වෙනවා. But that's not good enough. එයා මදි. You must know what has happened. ඔබ දැනගත යුතුයි කුමක්ද වෙලා තිබෙන්නේ. Now who are you now? ඔබ දැන් කවුද? Hallelujah. Hallelujah. You are a technon of God now. ඔබ දැන් දෙවියන් වහන්සේගේ technon. You are not just somebody coming looking for blessing from this place to that place. ආශිර්වාදය හොයාගෙන ඔහේ එක තැනකින් තවත් තැනකට පැමිණෙන කෙනෙක් නෙවෙයි ඔබ. If your thinking doesn't change like that. ඔබගේ සිතන ආකාරයට ඒ ආකාරයට වෙනස් වුණේ නැත්නම්. After some time you stop coming. කාලයකට පස්සේ ඔබ මෙතනට එන එක නවත්තයි. Hallelujah. Hallelujah. But when you understand who you are. නමුත් ඔබ කවුද කියලා එක ඔබ තේරුම් ගත්තහම. Then you will understand what you have. Receive. Hallelujah. එවිට ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ලබා ඇති දේ. And how to put that to work in your life. ඒ දේ ඔබ ක්‍රියාවට දමන්නේ කෙසේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. Hallelujah. Hallelujah. And I have an absolute wonderful life on this earth. ඊටමත් අනර්ග ජීවිතයක් මේ ලෝකේ ගත කරන පිණිස. Your life will be forward and upwards only. ඔබගේ ජීවිතයේ ඉදිරියටත් ඉහළටත් පමණයි. Yes, challenges will come. ඔව් අභියෝග පැමිණෙන්න පුළුවන්. But with every challenge you will become stronger. And stronger. හැම අභියෝගයක් තුලම ඔබ වඩා ශක්තිමත් වේවි. Because you know who you are. මන් ඔබ දන්න නිසා ඔබ කවුද කියලා. And you know what God has given you. ඔබ දන්නවා දෙවියන් වහන්සේ ඔබට දී ඇති දේ කුමක්ද කියලා. The other day, one person asked me a question. යම් කිතුණුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහුවා එක දවසක. He's a Christian. I think a new Christian. අලුත් කිතුණුවෙක් මම හිතන විදිහට. He said, "Pastor." Pastor. I want to ask you a question. මම කැමතියි ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. You want to know the question? So he said Jesus he's a very powerful man balavat manushyek neda he did many miracles bo has come karane he opened the blind eyes and das area he raised the dead a married chaya negitua and even now you all have his power you all are doing awesome miracles den obatarat e balaya tibenawa neda oba puduma has come karanawa but when he was on the cross නමුත් යේසුස් වහන්සේ කුරුසයේ හිටපු විට they put him on the cross කුරුසයට දැම්ම නේද why couldn't he save himself ඇයි උන්වහන්සේ ගලවා ගත්තේ නැත්තේ නිදහස් වෙන්න බැරි වුණේ ඇයි යේසුස් වහන්සේට I'm thinking such a good man එච්චර යහපත් මිනිස්සේ such a powerful man එච්චර බලවත් මිනිස්සේ you know why did he die like that ඇයි ඒ ආකාරයට මැරුණේ කියලා මගෙන් ප්‍රශ්නයක් අහුවා I was in one way surprised when he asked that question. මම පුදුම වුණා ඒ ප්‍රශ්නය අහුවහම. Because I thought everybody knows that. Why he died on the cross? මම හිතුවා හැමෝම දන්නවා කියලා මේ පීමේට පිළිතුර ඇයි යේසුස් වහන්සේ කුරුසයේ මැරුණේ? But I realized that unless somebody explains, sits down and explain, how will they know? යම් කෙනෙක් වාඩි වෙලා විග්‍රහ කළේ නැත්තම් කොහොමද මේ අය දැනගන්නේ? You know, My memory goes to a story where Philip the evangelist met an Ethiopian eunuch one day and he was reading the Bible. Philip evangelist varaya napunsakaya hambuna Bible e kiyawamin sitiye. This man was reading the Bible. He had gone to church for a big conference and he was going home now. Loku sambandhranayakata gihilla sabawata gihilla dan gedara yana gamin hitiye. Holy Spirit said to Philip jump on that chariot. සුදාත්මයන්න් වහන්සේ පිලිප්ට කිව්වා ඒ රථයට නගින්න කියලා. So when he jumped he saw this man was reading the Bible. පිලිප් එතනට ගියාම දැක්කා මේ මිනිස්සයා හොඳට බයිබලයේ කියවමින් සිටිනවා. Very good man. යහපත් මිනිස්සෙක්. Just imagine reading the Bible when you're traveling from one place to another. හිතන්න කොච්චර හොඳ මිනිස්සෙක්ද එක තැනකින් තවත් තැනකට ගමන් කරනකොට බයිබලයේ කියවමින් යනවා. Philippus. පිලිප් ඇහුවා Are you understanding what you're reading? ඔබ කියවන දේ ඔබට තේරුම් ගන්න පුළුවන්ද? This man said, How can I understand if nobody explains to me? කවුරුවත් මට විග්‍රහ කරේ නැත්නම් මම මේ දේ තේරුම් ගන්නේ කෙසේද කියලා පිලිප් ගෙන් ඇහුවා. It is the same way. ඒ ආකාරයෙන්ම I said when we are born as technon. අපි නැවත උත්පාදනය වෙන්නේ technon හැටියට. As technon we are a child of God. technon කියන්නේ අපි දෙවියන් වහන්සේගේ දරුවෙක්. So we are born as a baby. බිලින්දෙක් හැටියට අපි උපත ලබනවා. Have you seen in the natural people born as an adult? ඔබ භෞතිකව දකිනවද ඒ වර්ධනය වෙච්ච කෙනෙක් හැටියට උපත ලබනවා? Everybody is born as a baby. How many of you are born as a baby? කී දෙනෙක් බිලින්දෙක් හැටියට මේ ලෝකයට උපත ලැබුවද? 100%. 100%ක් නේද? Hallelujah. And in the spirit realm also we are born as a baby. ආත්මික තලෙත් අපි නැවත උත්පාදනය වෙන්නේ බිලින්දෙක් හැටියට. Hallelujah. Hallelujah. And this baby has to be taught. මේ බිලින්දාට උගන්වන්න අවශ්‍යයි. Has to be given special kind of food. විශේෂ ආකාරයේ ආහාර දෙන්න අවශ්‍යයි. So this child will grow. එවිට ඔහු වර්ධනය වෙයි. I said this is a growth process. මං කිව්වා මේ වර්ධනය වීමේ ක්‍රියාදාමයක්. So what happens is sometimes in the church. සභාවේ යම් අවස්ථාවල වෙනදී තමයි people come to church and they receive miracle and they are born again. අලුත් අය සභාවට එනවා ඔවුන් හාස්කම් ලබනවා නැවත උත්පාදනය වෙනවා. But after some time යම් කාලකට පස්සේ they don't know what is happening. ඔවුන් දන්නේ කුමක්ද සිදුවෙන්නේ කියලා. I think the highest infant mortality rate is in the church. සභාවේ තමයි තිබෙන්නේ උසස්ම ඒ දරු විපත් සංඛ්‍යාව. දරුවෝ මැරෙන මේ බිලින්දන් හැටියට දරුවෝ මැරෙන ප්‍රතිශතය වැඩිම තියෙන්නේ සභාවේ. Right? You know why is that? Because this newborn baby has not been taught. මේ අලුත උපන් බිලින්දට උගන්වලා නැති නිසා he's not been fed the milk of the word of God. දේව වචනය නැමැති කිරි ආහාර දීලා නැති නිසා in 1 Peter chapter 2 verse 2 එක පේත්‍රස් 2 දෙවන පදේ are you with me still? Hallelujah. ඔබ තවමත් මා සමගම. If you're with me say hallelujah. Hallelujah කියන මා සමගම. Say pastor is doing well. Pastor හොඳට දේශනා කරනවා. Hallelujah. Praise the Lord. Prashansa veva. 1 Peter chapter 2 verse 2. It says, as newborn babes, desire the pure milk of the word, that you may grow thereby. That you may grow thereby. Everybody say grow. So, when you are a newborn baby, you must desire the milk of the word of God. Amen. Yes. I'll read. If indeed you have tasted that the Lord is gracious. දෙවනි සහ තුන්වෙනි පද ස්වාමින් වහන්සේ යහපත් බව නුඹලා රස බලා දැනගත්තු නම් ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලින් නුඹලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවයල්ලා. Hallelujah. Hallelujah. You have tasted that the Lord is gracious. ඔබ රස බලා ඉන්නේ දෙවියන් වහන්සේගේ යහපත් බවට. Now you are a newborn baby. දැන් ඔබ අලුත උපන් බිලිඳෙක්. Now what must happen? දැන් කුමක්ද විය යුත්තේ? You must desire. ඔබ ආශා කළ යුතුයි. Have you seen little babies when they want milk? ඔබ දැකලා තියෙනවද බිලින්දන් ඒ අම්මගෙන් කිරි ඕනකොට? They know how to get the milk. ඔවුන් දන්නවා කොහොමද කිරි ලබා ගන්න කියලා. Hallelujah. They make a big sound. ලොකු ශබ්දයක් කරනවා. Hallelujah. Hallelujah. The mother has no option but to give the milk. අම්මට කිසිම තෝරා ගැනීමක් නැහැ කිරි ඉක්මනට දෙන්න අවශ්‍යයි. In the church also it should happen. සභාවෙත් ඒ ආකාරයට විය යුතුයි. When you say beginners class. ආරම්භක පන්ති කියලා කිව්වහම. All the babies must shout. Yay! හැමෝම අලුතෙන් පැමිණි අය කෑ ගහන්න අවශ්‍යයි බිලින්දන්. Hallelujah. Hallelujah. Because we are taking them and giving them milk. මන්ද කිරි ආහාර ඔවුන්ට ලබා දෙන නිසා වචනය තුලින්. Hallelujah. Hallelujah. Now look there, the word they are newborn babes. එතන අලුත උපන් බිලින්දුන් කියන්නේ in some verses it is written little children. කුඩා දරුවන් කියලා සමහර පරිවර්තනවල තිබෙනවා. Some places it just says children. සමහර පරිවර්තනවල කියනවා දරුවන් කියලා. And the word there is used nephews. එතන පාවිච්චි කරන වචනය nephews. Everybody say nephews. හැමෝම කියමු nephews. I don't know the nephews came from that word. Nephews. Nephews පැමිණෙන්නේ නැත්තේ nephews වලින් වෙන්නේ නැති. So Nepheus means he's a technon. Oh, technon kene. But he's at the Nepheus stage of technon. ඔහු ඉන්නේ නෙපියුස් පියවර තුල. Hallelujah. Hallelujah. He is a Christian, he is a babe in Christ. ඔහු කිතුනුවේ ක්‍රිස්තුස් වහන්සේ තුල බිලින්දේ. And he has to learn. He has to learn about the father. He has to learn about the mother. You know, as a child when a baby is born, the baby learns who his daddy is, who his mommy is. කුඩා බිලින්දෙක් උපත ලැබුවහම ඔහු ඉගෙන ගන්නවා අම්මා කවුද තාත්තා කවුද කියලා. Hallelujah. Hallelujah. So in the same way, ඒ ආකාරයෙන්ම a child of God, a babe, Christian baby, කිතුනු බිලින්දෙක් has to grow. වර්ධනය විය යුතුයි. Hallelujah. Hallelujah. But my time is finished now. කාලය අවසానයි. So we are going to continue next week. ඊළඟ සතියේ අපි කරගෙන යනවා. Hallelujah. Hallelujah. So your maturity in life is so important. ජීවිතයේ ඔබගේ පරිණතභාවය ඉතාමත්ම වැදගත්. You know, every parent, mother and father, හැම දෙමව්පියෙක්ම, can you give me 5 minutes? Every mother and father has a dream and a desire for their children. හැම දෙමව්පියෙකුටම තිබෙන ඔවුන්ගේ දරුවන් උදෙසා යම් සිහිනයක් ආශාවක්. Parents here are not in their heads. දෙමව්පියන් ඔළුව වනනවා. You want to see your child to be successful. ඔබගේ කැමැත්ත ඔබගේ දරුවන් සාර්ථක වීමයි. So that they will make wise decisions in life. ප්‍රඥාවන්ත තීරණ ඔවුන් ජීවිතේ ගන්න පිණිස. When somebody is grown and mature, you can know them by the words they speak. යම් කෙනෙක් පරිණත වුණහම අපි වර්ධනය වුණහම ඔවුන් කතා කරන වචන වලින් අපට පුළුවන් පරිණතභාවය දැනගන්නට. How they behave. ඔවුන් හැසිරෙන ආකාරය. How they react to situations in life. යම් අවස්ථාවල ඔවුන් ප්‍රතිචාර දක්වන විදිය. How they relate with one another, other people. එකිනෙකා සමග ඔවුන් සම්බන්ධ වෙන ආකාරය. So that is why we send our children to school. ඒක තමයි අපගේ දරුවන් ඉස්කෝලේ යවන්නේ අපි. And we teach them at home. උගන්වනවා ගෙදරදී. Because we don't want our children to remain babies all the time. මන්ද අපි කැමති නැහැ අපගේ දරුවන් බිලින්දන් හැටියට සිටීම නිරන්තරයෙන්. And we feed them with good food. ඒ වගේම යහපත් ආහාර වලින් අපි ඔවුන්ව පෝෂණය කරනවා. I was just thinking today when a child becomes 18 years old. යම් මම හිතුවා දවසේ යම් කෙනෙක් අවුරුදු 18ක් වුණාම somebody celebrated 18 years last week. How much of food intake that person has received in that 18 years? Oh, ඒ අවුරුදු 18ක කාලයක් තුල ඒ තරුණයා කොච්චර ආහාර අරගෙන තිබෙනවද කාලා තිබෙනවද? How much milk and how much tea and water he has consumed? කිරි, තේ, වතුර, ආහාර කොච්චර කාලා බොයිලා තිබෙනවද? How much the parents, mother or father or both of them have invested into their lives. දෙමාපියන් කොපමණ ආයෝජනය කළා තිබෙනවද ඒ ජීවිත කරා? Having stayed nights when the child is sick. ඒ වගේම ඒ දරුවන් අසනීප වෙලා ඉන්නකොට නිදි නැති රෑ. So this is why you know our parents are very important in life. ඒක තමයි අපගේ දෙමාපියන් අපගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වන්නේ. But at the same time our spiritual life also is nurtured in the same way. ඒ වගේම අපගේ ආත්මික ජීවිතයත් ඒ වගේම ගොඩනගනු ලබනවා. This morning I'm feeding you. You know for some of you what I'm giving you is milk. සමහර අයට මම මේ ලබා දෙන වචනය කිරි ආහාර වගේ මේ උදෑසන මමත් ඔබව පෝෂණය කරනවා වචනේ. You know for some this is little bit you know more than milk, it's a little bit of you know meat. සමහර අයට මේක කිරි වලට වඩා උසස් ඝන ආහාර වගේ මස් වගේ. And some of you know how to receive it even more. සමහර දන්නවා hard meat like bones. ඝන ආහාර මස් කටු වගේ කොහොමද මේ වචනේ ලබා ගන්න කියලා. Hallelujah. But it is a process of maturity. නමුත් පරිණතභාවය යම් ක්‍රියාදාමයක්. You are in a process of maturity. පරිණතභාවය කරා ඔබ ක්‍රියාදාමයක යෙදිලායි. Hallelujah. Yield to that process. ඔබ ඒ ක්‍රියාදාමය වෙතට යොමු වෙන්න. And desire to grow. ඔබ ආශා කරන්න වර්ධනය වෙන්න. Desire to grow into maturity. පරිණත භාවය කරා යන්නට ඔබ ආශා කරන්න. That you also will be able to help others to grow into maturity. එවිට ඔබටත් පුළුවන් වේවි අන් අයට පරිණත භාවය කරා යන්නට උපකාරී කරන්න. This is the desire of our heavenly father. ස්වර්ගික පියාණන් වහන්සේගේ ආශාව මෙයයි. This is God's dream for you. දෙවියන් වහන්සේගේ සිහිනය මෙයයි ඔබට. God has a dream for you and for me. ඔබ දන්නවද දෙවියන් වහන්සේ තුල ඔබටත් මටත් සිහිනයක් තිබෙනවා. It's not just to come to church and go. සභාවට ඇවිල්ලා යන්න නෙවෙයි. You're not to say I went to church today. එක දාගත්තව. Yeah? You have put your attendance. That's not enough. සභාවට විතරක් පැමිණීම මදි. You need to grow. ඔබ වර්ධනය විය යුතුයි. Tell the next person I must grow. එයා පැත්තින් එක්කෙනාට කියන්න මම වර්ධනය විය යුතුයි. Tell the next person you must grow. ඔබ එහා පැත්තින් එක්කෙනාට කියන ඔබ වර්ධනය විය යුතුයි. Shall we stand?